ඉතින් යහපාලනේ නාමේ රටේ සංවර්ධනයක් හිටියා. ග්‍රාමීය ආර්ථිකය කඩන් වැටුණා. රැකියාව වලින් දහස් ගණනක් දොට්ට ගියා. ව්‍යාපෘති නැති නිසා. ඒ නිසා අපි අලුත් ආරම්භයක් කළා. අපි තම කෙටි කාලයක් තුලදී ආර්ථිකය ශක්තිමත් කළා. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊළඟ දින කීපය තුල අපි ඉලක්කනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට ලැබිය යුතු පාර්ශවවලට සහනෙන් ලැබෙන්නටත්. ඒ වගේම විශේෂයෙන්ම අපි අරමුණු අපි ඉලක්ක කර තිබෙන සමාජයේ විවිධ ස්තරවලට ඒ ගලා යා යුතු ප්‍රාග්ධනය සම්පත් ලබා දෙමින් රට සංවර්ධනය කිරීම ඉලක්ක කරගෙන හැබැයි මෙහිදී විශේෂ තැනක් දෙනවා රටේ ආරක්ෂාව සහ රටේ අපි දිනාගත් නිදහස ආරක්ෂා කරන්න. ඒකට තමයි විශාලම අභියෝගය තියෙන්නේ.